ඉතින් උන්වහන්සේලා මේ වගේ රටකදී නැවත මුණ ගැහෙන ලැබීම අපට බොහොම සතුටක්. ඉතින් ධර්මමය කරුණක් සඳහා සහභාගී වෙන ලැබීම වඩාත්ම අපි සතුටට පත් වෙනවා. ඉතින් උන්වහන්සේලාට අපි ආශිර්වාද කරන ගමන් ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා දුර බැහැර ඉඳලා මේ බණහන්න පැමිණීම ගැන. අද පින්කමේ දායකත්වයෙන් දරන්නේ කුමාරසිරේ අධිකාරම් මහත්මිය, තමන් නම නමින් මියගිය ආදරණීය ඒ ස්වාමි පුරුෂයාට අධිකාරම් මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කරන්නට, ඒ වගේම තමන් නමින් සිටින ඒ ආදරණීය ඥාතීන්ට සුචින් ලනිත් පුතණුවන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලු ප්‍රාර්ථනාවනොත් සමෘද්ධිමත් වේවා කියන පැතුමෙන් සහ පිනවත් ඔබ හැම දෙනාගේම ජීවිතයට ආලෝකයක් වේවා කියන පැතුමෙන් අප ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් මා තෝරාගත්තේ ඊටාම සරල ගාථාවක්. සරල වණ කියනවට කැමති නේද? සරල බණක් කියනවටද කැමති? මධ්‍යම ප්‍රමාණයේ බණක් කියනවටද කැමති? ගැඹුරුම බණක් කියනවටද? ඔව්, පින්නතුනි, දැන් ඔබ ශ්‍රී ලංකාවෙ ඉඳලා බොහෝ දුර ගමනක් ඇවිල්ලා දැන් ලෝකේ අනිත් අය සමග දක්ෂයන් වෙලා ඉන්න අය ධර්මයේ ළඟදී අදක්ෂ වෙන්න බෑ. ධර්මයේ ළඟදී ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණාම සරලම බණ කියන්න කියලා ආරාධනා කරන්න බෑ. කියන්න ඕන තියෙන හාමුදුර දන්න හොඳම බණ කියන්න කියලා. අපි කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරන්නම් කියලා ඒ තියෙන ඉහළම ධර්ම කරුණ ටික අසා දැනගෙන අපි දක්ෂ වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි බුදුදහමෙන් සම්පූර්ණයෙන්ම අපිට කතා කරන්නේ අපේ ප්‍රඥාවට, අපේ බුද්ධිය දිනු කරන්න. ඒ බුද්ධිය දිනු වෙච්ච පමණට තමයි අපේ මානසික සතුට දිනු වෙන්නේ. අනිත් කාරණේ තමයි ඔබ ලෝකයේ බොහෝ දුර ගමනක් ඇවිල්ලා ඉහළ විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන බොහෝ දක්ෂ අය සමග එකට එක වැඩ කළා. ඇතැමිට හොඳම නගරවල, හොඳම නිවෙස්වල, හොඳම තාක්ෂණය පාවිච්චි කරමින් ඔබ ඉන්නේ. ඔබ කෙනෙක් මුණ ගැහෙනකොට දක්ෂම කෙනෙක් තමයි ඔබ හොයන්නේ. විවාහ වෙනකොටත් හොඳට උගත්, බුද්ධිමත්, ලස්සන, දක්ෂ කෙනෙක් තමයි ඔබ හොයන්නේ. එහෙම වෙච්ච ඔබ ධර්මයේ ළඟදී සරල දෙයකින් විතරක් සෑහීමටපත් වෙන්න බෑ. ධර්මයේ ළඟදී ඒ තමන්ගේ දක්ෂතාවයන් ඔබ පෙන්වන්නට ඕන. ඔබ ඇතමිට පසුගිය දවස්වල දකින්නට ඇති ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අවුරුදු 3 හමාරක ළමයේ සමහර ධර්ම කරුණු විස්තර කරන හැටිනි, අනිත්‍යතාවය විස්තර කරන හැටි, මේ සබ්බපාපස්ස ගාථාම විස්තර කරන හැටි, ස්වර්ග මාර්ගයේ මොක්ෂ මාර්ගයේ දේශනා කරන හැටි. ඉතින් ඔබේ මේ අතේ ඉන්න සිඟිති දරුවනොත් ඒ මට්ටමට සසර බුද්ධිය දිනු කරන් ආපු අය නිකන් අය නෙවෙයි. ඒ නිසා ඔබේ ලොකු වගකීමක් තියෙනවා. ඔබ මේ ධර්ම කරුණු වලින් හොඳම ධර්ම කරුණු තේරුම් ගන්න ගමන් ඔබේ මේ දරුවන්ට තේරෙන භාෂාවකින් ඒ ධර්මය ලබා දෙන්නට ඕන. දරුවන් කායිකව වයසෙන් අඩු වුණාට මානසික වයස, ආධ්‍යාත්මික වයස කෙනෙක්ගේ අඩු නැහැ. වයස කොටස් 3කට බෙදෙනවා. ෆිසිකල් ඒජ් එක, මෙන්ටල් ඒජ් එක, ස්පිරිචුවල් ඒජ් එක කියලා. සමහර අය ෆිසිකලි යන්න ඒජ් එකේ හිටියට යාර ස්පිරිචුවලි බොහොම ඉහළ මට්ටමේ ඉන්නේ. අන්න එතනින් තමයි බුදුදහමේ කෙනෙක් දිහා බලන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණගැහිච්ච වෙලාවේදී බුදුහාමුදුරෝ ඒ පුද්ගලයා ගැන කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් බලනවා. බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුණාම බුදුහාමුදුරෝ කෙනෙක් දිහා බලන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. මොනවද ඒ කරුණු? එයින් එකක් තමයි ඒ පුද්ගලයා තව කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා බලනවා. ඊළඟට බලනවා එතනත් සංසාර කොච්චර නම් ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියලා. මෙන්න මේ දෙක බලලා තමයි පුද්ගලයෙක් එක්ක බුදුරජාණන් වහන්සේ කටයුතු කරන්නේ. යම් කෙනෙක් මරණාසන්න වෙච්ච කෙනෙක් නම් එයාගේ ප්‍රඥාව බලලා යට ස්වර්ග මාර්ගයේද සුගතිගාමි වෙන්න මාර්ගයේද කියන්නට ඕන, නැත්නම් ප්‍රඥාව දිනු වෙන්න මාර්ගයේද කියන ඕන කියලා උන්වහන්සේ තේරුම් අරගෙන ඊට අදාළ ධර්ම දේශනා කරනවා. ඉතින් පින්නතුනි අපත් අපේ ජීවිත කාලේ අභියෝග දෙකක් තියෙනවා. චැලෙන්ජස් දෙකක් අපිට තියෙනවා. මේක අපි හොඳට තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සරණ ගිය මේ ලෝකයේ පහළ වෙච්ච මෛත්‍රිය සහ ප්‍රඥාවයි ඉහෙරටම දිනු කරපු උත්තමයන් වහන්සේ විදියට උන්වහන්සේගේ ධර්ම දේශනා අපි අහනකොට අපේ පින්නතුනි අපේ ජීවිත වලින් ප්‍රධාන කරුණු දෙකකට අපි ළඟා වෙන උත්සාහ කරන්න ඕන. ඒ මොනවද? එයින් එකක් තමයි අපි කොයි මොහොතේ මිය ගියත් මරණයෙන් පස්සේ අපාගත නොවන විදියට මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට නොවන විදියට ස්ථාවර මානසික පදනමක් අපි දාගෙන ඉන්නට ඕන. අපේ ජීවිතේ කොයි මොහොතේ අනතුරකට පත් වෙද්ද නැහැ. සාමාන්‍ය සෝදායි මරණයක් නෙවෙයි ඇතැමිට අපට වෙන්නේ. ඊටම සංකීර්ණ අවස්ථාවකට මුහුණ දීලා ඇතැමිට යනතුරක් වෙන්න පුළුවන්. ලොකු ලෙඩක් හැදිලා එක්තැන් වෙලා ඉන්න පුළුවන්. වෙනත් කෙනෙක්ගේ ප්‍රහාරයකින් මියන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මිය ගියත් කිසිඳු අවස්ථාවක මරණයෙන් පස්සේ දුගතියකට නොයන විදියට ස්ථාවර ලෙස තමන් මනස දිනු කරගෙන තියෙනට ඕන. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපේ මනසට හිතට දුකක් සංවේගයක් එනවා නම් අන්නේ දුක හටගන්නේ කොහොමද? ඒ දුක දුරු කරන්න අපි මොකක්ද කරන්න ඕනේ කියන එක ධර්මයේ තුලින් අපි දැනගන්නට ඕන. මෙන්න මේ කරුණ දෙක තමයි ධර්මයේ තුලදී ඉතාම වැදගත් කාරණා දෙක බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා පින්වතුනි මේ සඳහා අපට ලොකු ආලෝකයක් සපයනවා. බුදුරජාණන් වහන්සේ ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙසී පරාභවෝ කියලා. මොකද මේකේ තේරුම? මේකේ තේරුම තමයි බුදුහාඳුර දේශනා කරනවා කෙනෙක් දීනු වෙනවාද පිරිහෙනවාද කියලා බලාගන්න පහසුයි කියලා. යම්කිසි කෙනෙක් දීනු වෙන කෙනෙක්ද පිරිහෙන කෙනෙක්ද කියලා දීනවා පරිහානිය බලන්නේ කොහොමද? ඔබේ උපාදීන්ද? ඔබට මාසික ලැබෙන වැටුපෙන්ද? ඔබේ දරුවන් ඥාතින් ඉගෙනගත්තු ප්‍රමාණයෙන්ද? නැහැ පින්නතුනි. කෙනෙක්ගේ දිනුව බලන්නේ යා කොයිතරම් දුරට මානසික සතුටෙන් ජීවත් වෙන කෙනෙක්ද කියන කාරණය. එනිසා කෙනෙක් මානසිකව දිනු වෙන කෙනෙක්ද මානසිකව පිරිහෙන කෙනෙක්ද කියලා බලා ගන්න පහසුයි කියලා බුදුහාමර දේශනා කළා. ඇයි එහෙම පහසුයි කියලා කිව්වේ? ඒකට මිනුම් දණ්ඩා බුදුහාමර දේශනා කරනවා. ධම්මකාමෝ බවං හෝති ධම්මදේශී පරාභවෝ. ධර්මය දන්න කෙනා, ධර්මයට කැමති කෙනා දීනු වෙන කෙනෙක්. මානසික සතුටෙන් දීනු වෙන කෙනෙක්. ධම්මදෙස්සිය පරාභවෝ. යම්කිසි කෙනෙක් ධර්මයට අකමැති නම් ඒ කියන්නේ ආ මානසික දීනුවෙන්, මානසික සතුටෙන් පිරිහෙන කෙනෙක් කියලා. පින්නතුනි ලෝකයේ අද වර්තමානයේහි ලෝකයේ තියෙන ආගම් දර්ශන සොයාගෙන යන කාලයක්. තමන්ට මානසිකත්වයේ ඉහළටම දිනු කරන්න පුළුවන් ඉගැන්වීම් ලෝකේ හොයාගෙන යන කාලයක්. අන්නේ කාලෙක පින්නතුනි බුදුදහමට මූලික තැනක් හිමි වෙලා තියෙනවා. බුදුදහමේන බොහෝ ඉගැන්වීම් බොහෝ දෙනෙක් පාවිච්චි කරනවා. මානසික රෝග සඳහා, ජීවිත සාර්ථකත්වය සඳහා, ලෝකයේ තියෙන ගැටලු निराකරණය කිරීම සඳහා බුදුදහමේන බොහෝ කරුණු වර්තමානයේ ප්‍රායෝගිකව පුහුණු කරන කාලයක්. ඉතින් එවැනි කාලයක පින්නතුනි අපි හුඟක් වාසනාවන්තයි. අපි උපතින්ම මේ දහම ලබලා තියෙනවා. ඉතින් මේ දහම ලැබපු අය හැටියට පින්නතුනි අපි හැකිතාක් දුරට ධර්ම ශ්‍රවණය කළා අපේ ජීවිතයේ නුවණ ප්‍රඥාව දිනු කර ගන්නට ඕන. බුදුදහමෙන් කියන්නේ සම්පූර්ණයෙන්ම මානසික සතුට දිනු වෙන ක්‍රමය. ඒ මානසික සතුට දිනු වෙන ක්‍රමයේදී ප්‍රධාන වශයෙන්ම කොයිතරම් දුරට සතුට දිනු වෙනවාද කියන එක තීරණය වන්නේ ප්‍රඥාව දිනු වෙච්ච පමණට. නුවණ දිනු වෙච්ච තරමට, විස්ඩම් එක දිනු වෙච්ච තරමට. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපිට දැන් ප්‍රඥාවක් නැද්ද කියලා නේ? ඔබට හිතෙන්න පුළුවන්. පින්නතුනේ ඇත්තටම කල්පනා කරලා බලන්න අපේ ප්‍රඥාව කොයි තැනද තියෙන්නේ කියලා තමන් ගැනම තමන් කල්පනා කරලා බලන්න. මම ඊටම සරල උදාහරණ කීපයක් කියන්නම්. ඔබ කෑම කනකොට පිඟානක කෑම ටිකක් බෙදාගෙන ඔබ කෑම කනවනේ. බත් ටිකක් වෑංජන ටිකක් පිඟානේ තියාගෙන කෑම කනවා. ඒ ඔබ කන කෑම ටික රස නම් රස දැනෙනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙන්නේ මට මේ රස දැනෙන්නේ මේ දැන් පිඟානේ පේන කෑම ටික කියලානේ. ඔබ දැන් මෙතන කටට ගත්ත බත් පිඬ, වෑංජනය, පරිප්පු ටික, බෝංචි ටික මේ දේවල් ටික කටේ රස දැනෙනකොට ඔබ හිතන්නේ අනේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ රහ කියලානේ. ඇත්තටම ඔබට දිවට රස දැනෙනකොට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? එවලේට ඔබට රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමවලද? පිඟානේ තියෙන ලස්සන කෑම ටිකේ නෙවෙයි පින්නතුනේ රස දැනෙන්නේ මොකද? අර දිවේ කැලත් එක මිශ්‍ර වෙලා ඇඹරිච්ච කෑම ටිකේ රසය තමයි ඔබට දැනෙන්නේ මේ මොහොතේ. නමුත් ඔබට ඒක කවදාවත් දැනෙලා තියෙද? හිතලා තියෙද? මට මේ වෙලාවේ රස දැනෙන්නේ මගේ මේ දිවේ මිශ්‍ර වෙලා තියෙන මේ කැම ටිකේ කියලා. අපිට කවදාවත් හිතෙලා නැහැ බින්නතුනි. අපි හිතන්නේම මේ පිඟානේ තියෙන කැම ටික තමයි මේ දැන් රස දැනෙන්නේ කියලා. ඇත්තටම ඔබට ඒ රස දැනෙන්න කටේ තියෙන කැම ටික අතට අරගෙන ආයි පිඟානේ කෙලවරින් තිබ්බොත් මොකද වෙන්නේ? ඔබ ඇතැම් විට ආයි කටටවත් දාන්නේ නැහැ ඒක. ඒක උදාහරණයක් මා කිව්වේ. වෙනත් උදාහරණයක් කියන්නම්. ඔබ ගෙදර නිතරම තමන්ගේ නිවසේ තියෙන ෆ්‍රිජ් එක සීතකරණ ඔබ හරිනවා. ඒ සීතකරණ ඇරලා ඔබ වහනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ නිතර යන සීතකරණ ගැන මතක් කරලා බලන්න. ඒක ඔබ මතක් කරනකොට ඔබට මතක් වෙන්නේ දැනට මේ වෙලාවේ මතක් වෙන්නේ ඔබ ඇත්තටම දැන් මතක් කරන්නේ මේ සරල උත්තරයක් අහන්නේ ගැඹුරු උත්තරයකට යන්න එපායි. ඔබට දැන් ගෙදර තියෙන සීතකරණය මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ ලයිට් පත්තු වෙන සීතකරණයක්ද ලයිට් ඕෆ් වෙච්ච සීතකරණයක්ද? ඔබට දැන් මතක් කරනකොට මතක් වෙන්නේ හා ලයිට් පත්තු වෙන ඔව් ඔබ අවංකයි ඇත්තෙම ලයිට් පත්තු වෙන ෆ්‍රිජ් එකක් තමයි ඔබට මතක් වෙන්නේ. ඒ ලයිට් ඩල් වල තියෙන ෆ්‍රිජ් එක තමයි ඔබ දැන් සිහිපත් කරන්නේ. ඇත්තටම මේ වෙලාවේ ලයිට් පත්තු වෙමින් දෙක තියෙන්නේ. මේ වෙලාවේ ලයිට් පත්තු වෙමින් නෙවෙයි තියෙන්නේ. මේ වෙලාවේ ලයිට් ඕෆ් වෙලා තියෙන්නේ. නමුත් අපි ඒක මතක් වෙනකොට කවදාවත් හිතලා තියේද අනේ මේ මතක් කරන මොහොතේ ෆ්‍රිජ් එකේ ලයිට් එක ඕෆ් වෙලා තියෙන්නේ කියලා. අපිට කවදාවත් හිතෙන්නේ නැහැ. ඔබ නිතර යන කණ්ණාඩිය මතක් කරගන්න. ඒ ඔබේ කණ්ණාඩිය මතක් වෙනවත් එක්කම ඔබ මතක් වෙන්නේ ඒ කණ්ණාඩිය ඉස්සරහා ඉන්න පුද්ගලයාත් එක්ක. එහෙම නැතුව කණ්ණාඩියක් මතක් වෙන අවස්ථා අඩුයි. ඇත්තට මේ කණ්ණාඩිය මතක් කරන වෙලාවේ ඔබේ පින්තූරේ එක තියෙනවද? ඔබේ පින්තූරේ නෑ පින්තුනි. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාව මත තමයි සම්පූර්ණම අපේ දුක් ටික එන්නේ. යම් කිසි අවස්ථාවක අපේ හිතට දුකක් ඇති වෙලා තියෙනවා නම් හිතට යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක්, රාගයක්, ද්වේෂයක් ඇති වෙලා තියෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම මනසේ ස්වභාවයත් මේක. අපි ඇතැම් විට හිතනවා අපි හුඟක් උගත් අය හුඟා කියලා අධ්‍යාපන සුසුමන් තියෙන අය කියලා. නමුත් බලන්න පින්නතුනේ මේ උදාහරණ වලින් අපට තේරුම් ගන්න පුළුවන් අපි බුද්ධිය කොතනද ඉන්නේ කියලා. අපි යම් කිසි දෙයක් සිහි කරනකොට දැන් ඔබ මේ රටේ ඉන්න ඔබේ නිවස ගැන කල්පනා කරලා බලන්න. නැත්නම් ඔබ ලංකාවේ උපදිච්ච කෙනෙක් නම් ලංකාවේ තමන් හිටිය ගෙදර මතක් කරලා බලන්න. ඒ මතක් කරනකොටම ඔබට හිතෙන්නේ මේ මොහොතේ තියෙන ගේ කියලා ඔබට හිතෙන්නේ. නමුත් මතක් වෙන්නේ මොකද්ද? මතක් වෙන්නේ ඔබ අන්තිමටම දැකපු නිවස. ඇතැම් විට අන්තිමටම ඔබ නිවස ගැන අහපු කාරණේ මතක් වෙන්නේ. ඇතැම් විට දැකපු කාරණයක් නෙවෙයි. ගෙදර කෙනෙක් කවුරු හරි කතා කරලා කිව්වොත් නංගියේ අපේ ගෙදර ඉස්සරහා තියෙන දැන් අබු ටංගහ කපලා කියලා ඔන්න දැන් අප්ඩේට් කරගන්න හරි දැන් කපලා තියෙන කියලා. ඒ අන්තිමටම ලැබපු අත්දැකීම තමයි තමන්ගේ හිතේ තියෙන්නේ. ඇතැම් විට අබු ටංගහනේ අඹ ගහත් එකම කපලා තියෙන්නේ දුක හිතේ කියලා දැන් එක ගහේ මුලින් කිව්වේ. ඊළඟ පාර කෝල් එකේදී කියයි ඇතැම් විට අඹ ගහත් කපලයි කියලා. පින්නතුනි අපේ ජීවිතේ අපි යම් තාක් දේවල් මතක් කරනවා නම් ඒ මතක් කරන හැම අවස්ථාවකදීම හිතේ ස්වභාවය තමයි දැන් දේ නෙවෙයි අපි මතක් කරන්නේ ඒ අතීතයේ අත්දැකීමයි මතක් කරන්නේ. ඔබට බැනපු කෙනෙක් ගැන මතක් කරලා බලන්න. ඒ බැනපු කෙනෙක් මේ ඉස්සරහට ආවා කියලා බලන්න. ආවොත් මොකද වෙන්නේ? ඔයි මූණේ තියෙන ලස්සන ටිකක් අඩු වෙයි. ඇයි ඒ? යා අතීත අධ්‍යක්ෂකෙමට ඔබ යනවා. ඒ දෙ විතරක් නෙමෙයි පින්නතුණි. ඔබ දැන් මං කියන දේ අහනවා නම් ඇහෙනවා නම් කනට ඒ ඇහෙන දේත් පින්නතුණි. ඔබ මා දිහා බලලා මං මේ මොහොතේ හඳුන ගන්නවා නම් ඒ හඳුනන දේත් මගෙන් ඇහෙන දේ දෙකක්ම පින් ඒ දෙකම පින්නතුණි අතීත අධ්‍යක්ෂකීමක් ඔබ මේ අත්විඳින්නේ. වර්තමාන ස්වභාවය නෙවෙයි. මෙන්න මේ අවිද්‍යාවෙන් දුර වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කරුණු ඉලක්ක කළ තියෙන්නේ. මේක අපි තේරුම් ගන්නට ඕනේ. මේක අපිට තේරුම් ගන්න බැරි නෑ පින්නතුනේ. අපි හැම දිනාටම පුළුවන් මේක තේරුම් ගන්න. අපි ඒකට දක්ෂ වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අවුරුදු 7 දී මහණ වෙච්ච අය. සෝපාගමණි අය. අවුරුදු 20 දී මහණ වෙච්ච අය හිටියා. අවුරුදු 40 දී මහණ වෙච්ච අය හිටියා. සරුවත් හාමුදුර වගේ අය. අවුරුදු 80 දී මහණ වෙච්ච බක්කුල හාමුදුර වගේ අය හිටියා. අවුරුදු 100 දී මහණ වෙච්ච අයත් හිටියා. විතරක් නෙවෙයි වෙනතුනි. අවුරුදු 120 දී මහණ වෙච්ච රාධා හාමුදුරෝ සෝනාමිහිණි වගේ අයත් හිටියා. වර්තමානයේ වෙනතුනි ඊටත් වඩා දක්ෂයි. ඇයි මේ බුදුවරයෙක් පහළ වෙච්ච කාලයක නිසා ඇතැම් විට ගියාත්ම භාවයේ මේ සම්බුද්ධ ශාසනය බණහාලා උපතින්ම බුද්ධිය දිනු කරපු අයනවා. කතා කරන්න පුළුවන් බහතේරිච්ච ගමම්ම මේ ප්‍රඥාවට අදාළ කාරණා දැන් කියනවා. සරල කාරණාත් මේ පින්නතුනි. ඊටාම ගැඹුරු කාරණේ පටන්ම මේ දරුවන් කියනවා මේක තමයි පින්නතුනි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්නතුනි ඊටාම දීර්ඝ කාලයක අත්දැකීමක ප්‍රතිඵලයක්. ඔබ අද යම්කිසි තාක්ෂණයක් පාවිච්චි කරනවා නම් යම්කිසි ඔබ ඩිවයිස් එකක් යන්ත්‍රයක් උපකරණයක් යාන වාහනයක් පාවිච්චි කරනවා නම් ඒ ඔබ පාවිච්චි කරන තාක්ෂණය අවුරුදු කීයක ප්‍රතිඵලයක්ද? අවුරුදු කීයක උත්සාහයක ප්‍රතිඵලයක්ද? අවුරුදු 500ක 1000ක 2000ක 5000ක උපරිම වුණොත් අවුරුදු 10000ක මිනිසාගේ උත්සාහය ප්‍රතිඵලයක්. ඔබ ආද මෙතෙන්ට ආපු වාහනයත් එහෙමයි. රෝදය හොයා ගැනීම ඉඳන් වැඩිම උනත් අවුරුදු 10000කට මිනිසයාගේ බුද්ධියේ ප්‍රතිඵලයක්. නමුත් පින්නතුනි බලන්න ඔබ කල්පනා කරලා බලන්න. ඔබ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මය නම් ඔබ ශ්‍රවණය කරන්නේ ඒ අහන සද්ධර්මය වසර කීයක රිසර්ච් එකක එක්ස්පෙරිමන්ට් එකක රිසල්ට් එකක්ද? ඒක පින්නතුනි සාරා සංඛේ කල්පලක්ෂයක as is මස්ලේ දන් දීලා කරපු මහා උත්සාහයක කැපවීමක ප්‍රතිඵලයක්. විතරක් නෙවෙයි අවුරුදු 2600ක භික්ෂුන් වහන්සේලාගේ කැපවීමක ප්‍රතිඵලයක් තමයි සම්බුදු දහම තථාගත දහම කියලා අද අප ශ්‍රවණය කරන්නේ. කෙනසා පින්නතුනි මේක සරල දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යොබ වටිනාකම දන්නව නම් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කළා ප්‍රඥාව යම් කිසි ප්‍රමාණයකට හරි ඔබ ලබා ගත්තා නම් තිනතන ඔබේ සිතට දවසකට වැඩිපුරම මතක් වෙන ඕන කවුරු පිළිවඳවද? ඔබට දවසට වැඩිපුරම මතක් වෙන ඕන බුදුරජාණන් වහන්සේ ගැන. ඔබට දවසට වැඩිපුරම මතක් වෙන්නට ඕන ධර්මය ගැන, සංඝ රත්නය ගැන. ඇයි ඒකට හේතුව? ඔබට මේ ජීවිත කාලේ වැඩිපුරම කවුද උදව් කරලා තියෙන්නේ? කවුද මේ ජීවිතේ වැඩිපුරම උදව් කරලා තියෙන්නේ? උදව් කරලා තියෙන අම්මා තාත්තා දෙන්න. ඒ අම්මා තාත්තා දෙන්න ඔබට උදව් කරන්න පටන් ගත්තේ ඔබ අම්මගේ කුසේ පිලිසින ගත්තට පස්සේ. එතන පටන් තමයි උදව් කළේ. හැබැයි පිනතුනි අපි මව කුසේ ඉපදෙන්න කල්ප ගානකට පෙර ඉඳලා අපි ගැන හිතලා දාන ආදී පෙරුන් දහම් පුරලා කටයුතු කරපු උත්තමෙක් ලෝකේ ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ වසර 45 ධර්ම දේශනා කළේ. ඊට පස්සේ වසර 2562ක් ඒ දහම පරපුරින් පරපුරට ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්තු ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගේ පුද්ගලික අඩුපාඩුකම් සිදුනා වෙන්න පුළුවන්, සිදු වෙනව වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට, සමාජයක් විදියට, සංඝ රත්නයේ විදියට ඒ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීම පින්නතේ සුළුපටු නැහැ. සුවිශාල කැපවීමක් කළේ. ඒ විතරක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරන්නට විශේෂයෙන් ශ්‍රී ලාංකික අතීත අම්මල තාත්තලා ලොකු පරිත්‍යාගයක් කළා. ඒ ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කළා විතරක් නෙවෙයි. තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම ලස්සනම පින්වන්තම දරුවත් ශාසනයට පූජා කළා. ඔබ කල්පනා කරලා බලන්න ඔබට ඒ පරිත්‍යාගය කරන්න පුළුවන්ද කියලා. ඒ පරිත්‍යාගය කෙනෙකුට කරන්න පුළුවන් නම් පිනුතුනි වෙන කරන්න බැරි දෙයක් නැහැ. අන්න ඒ පරිත්‍යාගයත් කරලා මේ ශාසනයට ජීවය දුන්නා. මේ ශාසනයට ශක්තිය දුන්නා. මේ තෙරුවන ජීවත් කරවන්නට ලොකු කැපවීමක් කළා. ඒ නිසා අපේ ජීවිතවල පිනුතුනි ධර්මය ගැන අපේ දිනෙන් දින ගෞරවය ශ්‍රද්ධාව වැඩි වෙන්නට ඕන. අනිත් කාරණේ තමයි පිනුතුනි වර්තමානයේහි මේ බුදුදහම ලෝකාගමක් කරන්නට ලෝක ව්‍යාප්ත කරන්නට වැඩිපුරම උත්සාහ කරන්නේ කවුද? වැඩිපුරම උත්සාහ කරන්නේ කැප වෙන පිනුතුනි උපතින් බෞද්ධය නෙවෙයි. උපතින් අබෞද්ධය. මීට වසර 18කට විතර කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථාන ඉදිරියේදී නිව්යෝක් වලදී වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කිරීමෙහි නිල උත්සවයක් තිබුණා. ඒ නිල උත්සවයේ ප්‍රධාන දේශනය කළේ කවුද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරියේදී ප්‍රධාන දේශනය කළේ බික්කු බෝධි කියන හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉදිරිපිට දැවිලා මොකද කිව්වේ? මම මේ කාසිවරක් දරාගෙන ඔබ ඉදිරිපිටට මේ වෙසක් දිනය ප්‍රකාශයටපත් කරන මේ වෙලාවේ එහි ප්‍රධාන දේශනය කරන්න මම ආවේ ශ්‍රී ලංකාවේ ඉඳලා. ශ්‍රී ලංකාවේදී පැවිදි වෙලා අවුරුදු 40කට අධික කාලයක් මම ශ්‍රී ලංකාවේ ඉඳලා මේ දේශනය කරන්න ප්‍රධාන දේශනේ විදිහට මම අද ඔබ ඉදිරියට ආවා. හැබැයි ඔබ හිතන්නේ පමන් දුර කෙනෙක් කියලා. මම මේ නිව්යෝක් වල මෙබදිත කෙනෙක් කියලා. කවුද මේ කියන්නේ? මේ කියන්නේ බික්කු බෝධි හාමුදුරුවෝ. පින්වතුනි උන්වහන්සේ ඉපදිච්ච නගරයේ රට කිව්වේ පස්සේ උන්වහන්සේ හැදුණු වැඩුණු පරිසරය ධර්ම අධ්‍යාපනය ලැබපු රට ගැන මුලින් කියලයි උන්වහන්සේ ගැන හඳුන්වලා දුන්නේ. පින්වතුනි මේ වගේ ලෝකයේ බුදුදහම ඉදිරියට ගෙන යන්නට ලෝකේ විශාල කැපවීම කරන අය ඉන්නවා. ඇයි මේ අය මේ තරම් කැපවීමකින් මේ බුදුදහම ඉදිරියට ගෙනට උත්සාහ කරන්නේ? පින්වතුනි බුදුදහමේ ඉගැන්වෙන මේ ඉගැන්වීම් මනුෂ්‍යයාගේ මෙලව ජීවිතය සඵල කරන්නට මිනිසුන්ට නිවසේදී සමාජයේදී රටක් විදියට ලෝකයක් විදියට ඉදිරියට යද්දී අපට තියෙන ගැටලු निराකරණය කරන්නට මේ බුදුදහමෙන් අපට සුවිශේෂී දායකත්වයක් දක්වනවා. මීට මාස කිහිපයකට කලින් පින්වතුනි රුසියාවේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් දහස් ගණනක් එකතු වෙලා විශේෂ සම්මන්ත්‍රණයක් තිබ්බා. මේ සම්මන්ත්‍රණයේදී ඇය සාකච්ඡා කළේ විශේෂ කාරණයක් ගැන. මොකද මේ කාරණය? ඇය සාකච්ඡා කරනවා HIV වෛරසය අඩු කරන්නට, ඒක ලෝකෙන් තුරන් කරන්නට මොකද්ද කරන්න පුළුවන් ප්‍රතිකර්ම කියලා. ලෝකෙන් නොඑක් දෙනා නොඑක් විදිය උත්තර ඉදිරිපත් කළා. ඒ රිසර්ච් පේපර් අතරින් ශ්‍රී ලංකාවෙන් ගිය ශිෂ්‍යෙක් එක්තරා සුවිශේෂී රිසර්ච් පේපරයක් ඉදිරිපත් කළා. ඔහුගේ පිළිතුර මොකද්ද? ඔහු කියන්නේ HIV වෛරසයේ හැදුනට පස්සේ निराකරණය කරන්න, නිවාරණය කරන්න නෙවෙයි, හැදෙන්න කලින්ම මේකෙන් නිවාරණය වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඔහු ඉදිරිපත් කළේ මොකද්ද? බුදුදහමේන පංචශීල ප්‍රතිපත්තිය. ඔබ විශ්වාස කරනද පිනතුනි, ඒ ඉදිරිපත් කරපු සියලුම රිසර්ච් පේපර් පරදවලා මේ පේපරේ පළවෙනි ස්ථානට ආවා. ලෝකයේ රටවල් ගානක ශිෂ්‍යයන් ඉගෙන ගන්න පශ්චාත්තුපාදී හදාරන ශිෂ්‍යයන් අතුරින් ඒ රිසර්ච් පේපර් අතුරින් මේක පළවෙනි ස්ථානට ආව විතරක් නෙවෙයි, මේ ශිෂ්‍යයට තවත් වෛද්‍ය ශිෂ්‍යයන් ගානක් දීලා තියෙනවා මේ රිසර්ච් එක තවත් ඉදිරියට කරගෙන යන්න කියලා. අපට ඇතැමිට පන්සිල් සමාදන් වෙනකොට එච්චර අගයක් නැහෙනේ. අනේ ඕක හැමදාම සමාදන් වෙන්න ඕනද? ඕකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා සමහරට හිතෙන්න පුළුවන්. බලන්න පිනුතුනි කොයිතරම් දුරට මේක අපට අරගෙන යන්නට පුළුවන්ද? ඉතින් වර්තමානයේ පිනතුණි කලින්ටත් වඩා එන්න එන්නම බුදුදහම ලෝකෙ ඉදිරියට යන කාලය අන්න එවැනි කාලයක අපි මේ දහමෙන් ලබා ගන්න පුළුවන් ඉහෙළම ප්‍රතිඵලය අපි ලබන්නට ඕන. ඒ ප්‍රතිඵලය ලබන්නේ පින්නතුනේ අපි මේ කාලේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. ඒ මනුස්ස ලෝකෙත් මේ ඉහෙළම පහසුකම් තියෙන රටකට ඔබට එන්න ලැබුණේ මේ ධර්මයේ හැසිරෙන්නමයි. ඔබ ඇතැම්බිට ඉපදිච්ච රටේ හිටියනම් ඔබ භාවනා කරන්න ගියත් ඔබට මදුරු වෙවිලා කරදර කරනවා. ඒ මදුරුවෙකුගෙන්වත් කරදරයක් නොවන විදියට ඔබට සියලුම ආරක්ෂාව රැකවරණය නිරෝගී භාවය ලැබෙන තැනකට ඔබ මේ රැගෙන ආවේ කුමක් විසින්ද? ඔබට හිතේ ඇතැමිට ඔබේ දක්ෂතාවයෙන් හින්ද කියලා. ඒකත් කාරණයක් තමයි. නමුත් පිනතුණීට වඩා කාරණයක් ඔබේ ජීවිතේ පිටපස්සේ තියෙනවා. ඒ තමයි ඔබ අතීතයේ කරපු පින්කම් වල ආනිසංස. ඔබ අතීතයේ පින්කම් කරලා නිකන් හිටියේ නැහැ. පින්කම් කළා ඔබ ප්‍රාර්ථනා කර නැති මේ සද්ධර්මයේ අහන්නට, ඒ සද්ධර්මයේ හැසිරෙන්නට පුළුවන් වටා පිටාවක් රටක් මට ලැබෙන්න, ප්‍රදේශයක් මට ලැබෙන්න කියලා ඔබ ප්‍රාර්ථනා කළා තියෙනවා. අන්නේ ප්‍රතිඵලය තමයි ඔබට මේ අද ලැබෙමින් තියෙන්නේ. ඒක ඔබට නිකන් තේරෙන්නේ නැහැ. ඒක ඔබට තේරෙන නම් කල්යාණ මිත්‍රයන් වෙතින් මේ දහම අහලා දැනගත්තොත් තමයි මේක තේරෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. අන්නේ තේරිච්ච මොහොතේ පටන්ම පිනතුනි බුදු දහම ඉගෙන ගන්නටත්, ඒ බුදු දහමෙන් ඉගැන්වීම් තමන්ට පුළුවන් උපරිම විදියට ක්‍රියාත්මක කරන්නටත් ඔබ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන. ඒ ප්‍රමුඛත්වය දුන්න කියලා පිනුතුනි බය වෙන්න එපා. ඔබ එදිනදා කටයුතු අඩමණ වෙන්නේ නැහැ. ඒ අසාර්ථක වෙන්නේ නැහැ. ඔබට දැනටත් වඩා මේ ඉලක්ක වලට යන්නට ඔබ මේ හැසිරෙන ධර්මයේ ඔබට ආශිර්වාදයක් වෙනවා. ඔබේ ජීවිතයේ සියලුම සාර්ථක ඉලක්ක වලට, දැහැමි බලාපොරොත්තු වලට ඔබ බලාපොරොත්තු වුණාටත් වඩා කලින් ළඟා වෙන්නට ඔබ මේ රකින්න ධර්ම ඔබට ආශිර්වාදයක් වෙනවා. ඊතරක්නේ ඔබගේ රූප සම්පන්නියට නිරෝගී භාවයට හිටන් මේ ධර්ම ඥානසංස ලැබෙනවා. ඔබට විතරක් නෙවෙයි, ඔබේ ළඟම ඥාතීන්ටත් මේ ආශිර්වාදය ලැබෙනවා. විතරක් නෙවෙයි, ඔබේ මියගිය මේ ආත්ම භාවය අමර තාත්තට විතරක් නෙවෙයි, කල්ප ගානකට කලින් ඔබේ අම්ම තාත්ත වෙල හිටිය අයටත් මෙහි පින ඥානසංස ලැබෙනවා. මේක පිනොදි නමතක කරන්න එපා. අන්න ඒ දහම ඇහෙනකොට පින්නතුනි ඒ දහමෙන් අපට ලැබෙන පළවෙනි අවවාදය තමයි සබ්බ පාපසකරණං කියන පණිවිඩය. පව් කරන්න එපා කියන එක. සිත අපිරිසිදුව කයින් වචනෙන් හිතෙන් වැරදි දේවල් කරන්න එපා කියන කාරණිය. මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පළවෙනි අවවාදය. ඇයි බුදුහාඳුර මෙහෙම දේශනා කළේ? අපේ නිදහස සීමා කරන්නද? නැහැ පින්නතුනි, බුදුහාමුදුරුවෝ මේක අපට දේශනා කළේ අපේ නිදහස සීමා වෙන දේවල් අප විසින්ම සිදු කරන අවස්ථා වළක්වන්නට, අපේ සතුට අහිමි වෙන අවස්ථා මගහරවන්නටයි. බුදුහාමුදුරුව අපට මුලින්ම දේශනා කළේ තමන්ගේ කයින් වචනයෙන් දෙකෙන් වැරදි දේවල් කරන්න එපා කියලා. ඒ වරදෙන් වෙන් වෙච්ච පමණට පින්නතුනි තමන්ගේ ජීවිතයේ හේතු කරදර අඩු වෙනවා. දෙවැනි කාරණේ තමයි කුසලස්ස උපසම්බදා කියන කාරණේ. හැකිතාක් දුරට හිත පිරිසිදුව කයින් වචනෙන් හිතින් තමන් දේවල් කරන්න. ඒ කරන්න කරන්න පින්නතුනේ ජීවිතයේ සැපේ වැඩි වෙනවා. සුඛෝ පුඤ්ඤස්ස උච්චෝ කියන්නේ මේකයි. බුදුහාමුදුර දේශනා කරනවා සැපේ කියන්නේ, පින කියන්නේ සැපේට කියන නමක් කියලා. වැඩිපුර පින් රැස් කරගත්තා කියලා කියන්නේ වැඩිපුර සැප රැස් කරගත්තා කියන කාරණේ. මෙන්න මේ අවවාදයේ තේරිච්ච ගමම පිනතුනේ තමන්ගේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. මොකද්ද මේ පරිවර්තනය? මේ පරිවර්තනයේ තමයි තමන් එදිනෙදා උදේ අවදි වෙන මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම තමන් හැකිතාක් දුරට ජීවිතයේ යහපත් දේවල් කරන්න උත්සාහ කරනවා. ඒකේ ඊටාම සරල දේ ඉඳන් උපරිම දේ දක්වා කරනවා. මොකද සරලම දේ? ඔබට කරන්න පුළුවන් පින්කම් වලින් සරලම දේ මොකද්ද? සරලම දේ තමයි පින්නතුනි ඔබ කෑම කාලා ඒ ඉඳුල් භාජනේ හොදනකොට, ඔබ සිංකයකට දැම්මත් කමක් නැහැ, ඒ වාජනේ හොදලා දානකොට ඔබ ප්‍රාර්ථනා කරන්න මේකේ තියෙන මීදුල් ටික බත් ඇර ටික ගිහිල්ලා කොතන හරි සතෙක් මේක ආහාරයට ගනීවා කියලා ප්‍රාර්ථනා කරන්න. එතනින් පටන් ගන්න මේ කුසල මඟ පේනතුනි දහම් වැට ලෞකික කුසලය තුළ ඉහළම කුසලය මොකද්ද? සම්බේ සත්තා බවන්තු සුගිරත්තා සීලු සත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කිරීම. මෙන්න මේ අතර පින්කම් සමුදායක් ඔබ දිනපතාම කරනවා. ඔබ හැමදාම අවදි වෙන්නේ පින්කම් කරන්න බලාගෙන. ඔබ හැම මොහොතකම කුසලයට හිත යොමු කරනවා. ඒ යොමු කරන මොහොතක් පාසා මංගල සූත්‍රේන කාරණා බ්ලෙසින්ස් ටික ඔබේ ජීවිතේ සිද්ධ වෙනවා. මංගල කරුණු 38ක් ගැන සඳහන් වෙනවා මංගල සූත්‍රේ. මොනවද ඒ? මාතා පිතූ පට්ඨානං, මව්පියන් සැලකීම, පුත දාරස සංඝෝ, දූ දරුවන්ට හොඳින් සැලකීම, දානංච, දන් දීම, ධම්මචර්යාච, ධමේ හැසිරීම, අරිය සත්‍යාන දස්සනම්, ආර්යයන් වහන්සේලා දැකීම, කතඤ්ඤුතා, කලගුණ සැලකීම, ධම්ම සවනං, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, මෙන්න මේව පින්නතුනි තමන්ට දිනකට සිදුවෙන වාර ගාන වැඩි වෙනවා. මේව තමයි පින්නතුනි බ්ලෙසින්ස්. මේව නිකම් බ්ලෙසින්ස් නෙවෙයි, මේව සුප්‍රීම් බ්ලෙසින්ස්. සමහර විට ශ්‍රී ලාංකික අය දන් දෙන්නේ පින් තකාගෙන. ඇතැම් විට මියගිය ඥාතින පින් අනුමෝදන් කරන්න. නමුත් පින්නතුනි තායිලන්තයේ, බුරුමය, වියට්නාම් බෞද්ධය දන් දෙන්නේ කුමක් සඳහාද? ඒ අය දන් දෙන්නේ බ්ලෙසින් එකක් විදියට, ආශිර්වාදයක් විදියට. හැමදාම උදෑසන අවදි වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට කුමක් හෝදයක් පූජා කරන අදහසින්. බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, ලාඕසය, මේ බොහෝ රටවල්වල ඒගොල්ලන්ගේ සංස්කෘතියේ අංගයක් ස්වාමීන් උදේ හම් වෙන ස්වාමීන් වහන්සේලාගේ මුල්ම ස්වාමීන් වහන්සේට යම්සි දෙයක් පූජා කිරීම. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම ඒ අය සලකන්නේ දවසේ සුභ ප්‍රාර්ථනයක් කියලා. පින්නතුනේ තමන් බලන්න තමන්ගේ මානසික සතුට දිනෙන් දින දිනු වෙමින් තියෙනවාද කියලා තමන්ටම බලාගන්න පුළුවන් ලක්ෂණයක් මේක. ඔබේ ජීවිතය තුළ මංගල සූත්‍රේන කරුණු පිළිපොතේ තියෙනවනේ, සූත්‍රේ අරගෙන පුළුවන් නම් කරුණු ටික 38 ලියාගන්න. ලියලා පේන දැනගින් තියලා තියන්න. තමන්ට බලන්න දවසට කොච්චර දේවල් ගානක් මතක් වෙනවද කියලා මේ. තමන්ට කොච්චර වාර ගානක් මේව කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔබට දැමිලි හිතේ මේව කරන්න ගියොත් අනිත්ට පාඩු වේද කියලා. එහෙම වෙන්නේ නැහැ පිනතුනි. අනිත්ට සියලටම තමන්ට ආශිර්වාදයක් වෙනවා මේ විතරක් නෙවෙයි. ඔබට එදිනෙදා එන කරදර කම්කටොළු අඩු වෙන්නට මේක ලොකු ආශිර්වාදයක් වෙනවා. අපේ ජීවිතය කියන්නේ පිනතුනි හරියට අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකෙන් උඩට පේන ටිකයි අයිස්බර්ග් එකෙන් යට විශාල ප්‍රමාණයක් ආවරණය වෙනවා. අන්න ඒ වගේ අපේ ජීවිතයේ උඩට පේන කොටස තමයි අපේ දරුවෝ ටික, ගෙදර, වාහනේ, රැකියාව, මේ පේන ටික තමයි අයිස්බර්ග් එකෙන් උඩ ටික. එහෙනම් යට ටික මොකද්ද? අයිස්බර්ග් එකෙන් යට කොටස මොකද්ද? යට කොටස කියන්නේ පින්නතුනි කර්මය. තමන් කරන කුසල අකුසල කර්ම ශක්තිය මේ ජීවිතේ කරණේවත් සසරෙදි කරපු කර්ම ශක්තිය ටිකක් තමයි තමන්ගේ ජීවිතය කොතෙන්ට යනවද කියන එක තීරණය වෙන්නේ. මේ අයිස්බර්ග් එකකින් යට එක තමයි තමන්ගේ ජීවිතයේ න්‍යාය පත්‍රයේ ඇජෙන්ඩා එක. මේ න්‍යාය පත්‍රයේ කරුණු ඉස්මතු වුණොත් ඔබේ අර උඩ න්‍යාය පත්‍රයේ තියෙන කරුණු කිසිසේත් මේකට අදාළ වෙන්නේ නැහැ. ඔබට බරපතල රෝගයක් හැදෙන තියෙනවා නම්, ළඟම ඥාතියෙක්ගේ වියෝයක් වෙන්න තියෙනවා නම්, ලොකු ධන පරිහානියක් වෙන්න තියෙනවා නම්, මේ අයිස්බර්ගෙන් යට ටික එතකොට ඔබ කොච්චර උගත් කෙනෙක්ද, කොච්චර ධනවත් කෙනෙක්ද කියලා ඒව කිසිම දෙයක් අදාළ නැහැ දෙන්න. ඒ නිසා තමයි ඇතමිට සමහර අය හිටිය ගමන් එක විටම තමන් ලොකු අනතුරකට පත් වෙන්නේ. තමන්ගේ ළඟම ඥාතියන් කරදරයට පත් වෙන්නේ. ඇතැමිට බරපතල අසනීපවලටපත් වෙන්නේ මෙන්න මේ කරුණ ඉස්මතු වෙනකොට. ඒ නිසා පිනොතුනි ඔබ සසර ගැන පොඩ්ඩක් හරි දැනුමක් තියෙනවා නම් ඔබ කළ යුතු ප්‍රධානම දේ තමයි මෙන්න මේ අතීත කර්ම ශක්තියෙහි විපාක හැටියට එන මේ අකුසල කර්ම ශක්තියින් දුර්වල වෙන විදියට හැකි තාක් දුරට මේ මංගල සූත්‍රේන කරුණු වලින් අදාළ දේවල් කරගන්න. ඒක තමන්ගේ ජීවිතයේ ගමන් මඟ තීරණය කරන්න ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කරුණු කරනකොට මේ ජීවිතයේම තමන්ට සාර්ථකත්වය සතුට දිනු වෙනවා. ඒ දිනු වෙනවත් එක්කම පිනතුණි තමන්ට බුදුහාමුදුරු ගැන ධර්මය ගැන සංඝයා ගැන පුදුම විදිහේ ගෞරවයක් එනවා. ඒ විතරක් නෙවෙයි දිනපතාම තමන් කොතන ගියත් තමන්ගේ වටේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන්ට ආරක්ෂාවට ආශිර්වාදයට ඉන්නවා කියන එක තමන්ට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් ජීවිතේ කරන හැම කටයුත්තකදීම මේ තෙරුවන්ට මූලිකත්වය දීලා තමන් කරනවා. ඇත්තටම දැනුත් ඔබ එහෙම කරන්නේ නැහැ තමයි. දැන් අද ඇතැමිට මෙතෙන්ට නැවිලා වෙන තැනකට යන්න තිබ්බනේ. නමුත් එහෙ නොගිල මෙහි ආවේ ඇයි ඔබ? ඔබ ආවේ මේ තෙරුවන්ට ඔබ මූලිකත්වය දෙන නිසා. දැනටමත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙනවා. නමුත් වෙනතුනි ධර්මයේ දැනගන්න ඔබේ ජීවිතයේ මේ ගතිය වැඩි වෙනවා. හැම දෙයක්ම කරන්නේ මේ තෙරුවන මූලිකේ තියාගෙන ඔබ දන්න ඔබට තියෙන ලොකුම රැකවරණය ලොකුම ආර්සාව ලොකුම රත්නයන් ටික තමයි මේ බුද්ධ ධම්ම සංඝ කින්න ත්‍රිවිධ රත්නය කියන එක. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ධර්ම කරුණු 38 ගැන සඳහන් වෙනවා. ඒ ධර්ම කරුණු ටික කෙටියෙන් කිව්වොතින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යත්‍රය. පින්නතුනි අපි බොහෝ විට මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යත්‍රය ගැන කියනවනේ. අපි හිතන්නේ බොහොම සරල දෙයක් කියලා මේක. නමුත් වෙනතුනි මේක සරලම තැන ඉඳන් ඉතාම ගැඹුරුම තැන දක්වා විස්තර කරන්න පුළුවන් මේ ත්‍රිවිධ කුසල ධර්ම. දානය, පරිත්‍යාග සීලත්වය, සීලය, පංචශීලය, භාවනාව, මෛත්‍රී. ඔබ බලන්න ඔබ ඉතාම ආදරය කරන ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාවට ඔබ ප්‍රියමනාප කෙනෙක් වෙන්න කැමති නම් මොකද කරන්න ඕන? මේ තුන කරන්න. ඔබ දැඩි ලෝභ කෙනෙක් නම්, මසුරු කෙනෙක් නම් ඔබගේ ළඟම ඉන්න කෙනා ඔබට අමනාප වෙනවා, අකමැති වෙනවා. ඒ වගේම ඔබ දුස්සීල නම් ඔබට පංචශීල ආරක්ෂා කරගන්න බැරි නම් ඉස්සෙල්ලාම අමනාප වෙන්නේ ඔබගේ ළඟම ඉන්න කෙනා. පංචශීලෙම ළඟින් බැරි වෙන්න පුළුවන් පින්නොත්. අඩුම ගන්න දෙකක් ආරක්ෂා කරන්න බලන්න. කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්වීමයි, බොරු කීමෙන් වෙන්වීමයි. ඒ දෙකෙන් ඔබ 100%ක් වෙන් වුණොත් ඔබේ ළඟම ඉන්න කෙනා ඔබට කොච්චර ආදරේ වේද? ඔබේ අසල්වැසියා ඔබ ගැන කොච්චර ගෞරවයක් හටගනින්ද? ඕනම වෙලාවක ඒ ගෙදර ඉන්න දරුවා, ඥාතිවරයා, සල්ලි ටික ඔබේ ගෙදර සීලයන් සූදානම්. දෙකක් රැක්කොත් එහෙමනම් පිනොත්නි, පහම රැක්කොත් කොහොම වේද? ඔබේ ළඟම ඥාතීන්ගේ, යහළු මිත්‍රයන්ගේ විශ්වාසය, ගෞරවය, ප්‍රසාදය දිනු කරගන්න කැමති නම් ඒ තරමට සිල්වන්ත වෙන්න. විශේෂයෙන් පංචශීල රකින්න. එතකොට පරිත්‍යාග සීලය වෙන්න, පංචශීලය රකින්න, ඊළඟට භාවනාව, මෛත්‍රිය වඩන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා නිතරම මෙසිතින් ඉන්න. නිතරම අනිත්‍යයට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඕනෑම සමාජයක නිවසක පිනතුනි ගැටලුවක් නම් මෙන්න මේ මෛත්‍රිය නැතිකමේ ගැටලුවමයි. ඕනම වෙලාවක මානසික ආතතියක් ස්ට්‍රෙස් තියෙනවා නම් ඒ කියන්නේ හිතේ කවුරු හරි ගැන අමනාපයක් මේ තියෙනවා. ඒ නිසා පිනතුනි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට සයිකියාට්‍රික්ස්ලා ප්‍රධාන වශයෙන් සඳහන් කරන කරුණු දෙකක් තියෙනවා. ප්‍රැක්ටිස් කරන ට්‍රීට්මන්ට් විදියට. ඒ මොනවද? ඒ තමයි ලවින් කයින්ඩ්නස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි. මෛත්‍රී භාවනාවයි සතිපට්ඨානයයි. පසුගිය අවුරුදු 40-50 තිස්සේම සියලුම මනෝවෛද්‍ය විශේෂඥවරු කියන්නේ මානසික ආතතිය අඩු කරන්න මේ දෙක ප්‍රැක්ටිස් කරන්න කියලා. පින්නතුනි මෙතනින් ඉතාම සරල ගෙදරින් ඉඳන් සමාජය, රටක්, ලෝකයක් විදියට ඉදිරියට යද්දී මේ තුනම තමයි අවශ්‍ය වෙන්නේ. හැකිතා පරිත්‍යාග සීල වෙන තමන්ට පුළුවන් මට්ටමින් වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න. බුදුරජාණන් වහන්සේගෙන වරක් පුද්ගලෙක් අහනවා කොහොමද මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් වහන කොට කතම් මිත්තානි ගන්තදී කියලා කොහොමද මිතුරන් ජයගන්නේ කියලා බුදුහාමෝ කියනවා දදම් මිත්තානි ගන්තදී කියලා. දන් දෙන තැනැත්තයි මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. පරිත්‍යාග සීලෙත්. අනිත් පැත්තෙන් පිනතුනේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා නිතරමයි මෛත්‍රී සාගතව ඉන්න. සිතින් විතරක් නෙවෙයි වචනෙන් වචන කතා කරනකොට කයින් කායික ක්‍රියා කරනකොට මේ තුන තැන්දීම මෙත්තා සාගත කාය කර්ම මෙත්තා සාගත වචී කර්ම මෙත්තා සාගත මනෝ කර්ම වලින් ඉන්න. එපමණට තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. මේ අපි සඳහන් කළේ කුසල සෝප සම්බදා කියන කාරණේ. පින්නතුනි හුඟා කල්පනාගෙන මේ කියන හැම කරුණක්ම එකිනෙකට සම්බන්ධයි ඈ. අවධානය පොඩ්ඩක් හරි හැටි මට කියවතින් මේ අනුපිළිවෙල ගිලිහෙනවා තමන්ගේ. මේ සඳහන් කළේ පින්නතුනි ස්වර්ග මාර්ගයේ. මේ ජීවිතයේ සතුටෙන් ඉන්නටත් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නත් මේ මාර්ගය සඳහන් කළේ. අර පොඩි ළමයාගේ වීඩියෝ ඔබ බැලුවත් දන්නේ සමපාවස්සා ගාථාව විස්තර කරන ගාථාව. එළම මොකද කියන්නේ? ඔබ කුසලස උප සම්බදා කියලා වැඩුවොත් ඔබට සැප ලැබෙනවා, හොඳ තැනකට යන්න පුළුවන්, දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. නමුත් නැවත නැවතත් ඉපදෙනවා, ඔබ මහලු වෙනවා, වයසට යනවා, මැරෙනවා, තවත් ආපහු දුකට එන්න වෙනවා. ඒ කර්මය විතරයි. ළමයා කියනවා කර්මය ගැන බුදුහාඳුරු ඉතාම චුට්ටයි දේශනා කරේ. බුදුහාඳුරු දේශනා කරේ වැඩිපුර හේතුඵල ධහම ගැන, පටිච්චසමුප්පාදය ගැන කියලා. ඒ මොකද්ද පින්නතුණිය? තමයි දෙවනි පියවර මොක්ෂ මාර්ගය සචිත්ත පරියෝදපණන් කියන කාරණේ. දැන් බලන්න මේ අවුරුදු 3මාරේ කුඩා ළමයා මේ සබ්බපාපස්ස ගාථාව ඉතාම නිවැරදි ස්ථානෙන් විස්තර කරනවා. ඒ ළමයා කියනවා මුලින් කියන්නේ ස්වර්ග මාර්ගය සුගතිගාමි වෙන මාර්ගය, දෙවනි පියවරෙන් කියන්නේ හිත පිරිසුදු කරන ආකාරය. හිත පිරිසුදු කරෝතින් ළමයා කියන්නේ මොකද වෙන්නේ? හිත පිරිසුදු කරෝතින් බුදු සාදු ළඟට යන්න පුළුවන් කියලා. ඒ ළමයට තේරෙන වචන වලින් මේ කියන්නේ. හිත පිරිසුදු කරෝතින් බුදු සාදු ළඟට යන්න පුළුවන්. ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන් කියලා. ඒ ළමයට තේරෙන වචන වලින් කියන්නේ. කුමකින්ද පින්නතුනි හිත පිරිසුදු කරන්නට ඕන? හිත පිරිසුදු කරන්නට ඕන රාග, ద్వේෂ, මෝහ කියන අකුසල වලින්. ඒනොත් පින්නතුනි ප්‍රධානතම කාරණේ තමයි අවිද්‍යාවෙන්, මෝහෙන් හිත පිරිසුදු කරගන්න එක. ලෝභ, ద్వේෂ දෙක අඩු කරගන්න එක සාමාන්‍ය පින්කම් වලින් උනත් කරන්න පුළුවන්. දන් දීමෙන්, මෛත්‍රියෙන්, හෝ අසුභ භාවනාවෙන්. නමුත් පින්නතුනි අවිද්‍යාව, මෝහය දිනු කිරීම එහෙම සරල නෑ, ලේසි නෑ. ඒකට සම්පූර්ණයෙන්ම බුදුදහමේන ප්‍රධාන ඉගැන්වීම පටිසම්පාදේ දැනගන්නට ඕන. අනිත්‍යතාවය දැනගන්නට ඕන. මොකද අනිත්‍යතාවය කියලා කියන්නේ? මං ඊටාම කෙටි ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? What is the meaning of impermanence that Buddha explained? Here, first of all, I explain the very popular stanza in Buddhism. Sabbapapa sakaranam kusala supa sambada sacitta pariyodapanam etam buddhana sasanam. Buddha explained here three advice. One of them is not to do evil. And Buddha says to cultivate good, practicing good deeds. And also Buddha explains, Buddha says, purifying one's mind. That is his special advice. This is the message of all Buddhas who appeared in the world. If someone asks you that what Buddhism is, actually this is the answer. Not to do evil and to practice good and to purify one's mind. These are the main teachings in Buddhism. Not only this, the Supreme Buddha's message, but all Buddhas who appeared in the world explain the same advice. Here, first of all, Buddha explained the heavenly path. how we go to a blissful life hereafter. For that Buddha explained, we should practice three meritorious deeds with the understanding of karma. What is the meaning of karma? Karma is a very special teaching in Buddhism. Karma means whatever we do with intention, verbally, physically, or mentally, we will have the same results. If we do something with impure mind, physically, verbally, or mentally, we will have bad results, negative results. That is why Buddha kindly explains us not to do evil and to practice good deeds. As the result of practicing good deeds, we practice supreme blessings in our life according to the Mangala Sutta. In Mangala Sutta, Buddha explains very special things, that supreme blessings that we can practice to succeed this life for our happiness. They are, practicing generosity is a supreme blessing. And taking care of our parents is a supreme blessing. Listening to Dhamma is a supreme blessing. Dhamma discussion is a supreme blessing. Understanding the Four Noble Truth is a supreme blessing. Gratitude is a supreme blessing. There are 38 supreme blessings that Buddha explains in Mangala Sutta. Why Buddha says these are supreme blessings? When we practice these kind of things in our life, at the moment our mind is so pure and calm. It means negative thoughts have no space in our mind at the moment. We do these activities with pure mind. It means we are happy. We have no suffering. As the result of practicing supreme blessings according to what the Buddha taught in Mangala Sutta. This is the way how we succeed, how we develop our happiness in this immediate life. And also in the second level, Buddha says, purifying one's mind. This is the very special message in Buddhism. For that, we should have the knowledge of the dependent origination, Patisamupada. Here it is very important to understand the meaning of anicca or impermanence. I would like to ask a question from you. What is the meaning of impermanence? According to what the Buddha taught. What is the meaning of impermanence? This is the place that you can show your skillfulness. This is the place that you can show your wisdom. This is the place that you can show whether you have heard the Buddha's message. Please tell me, what is the meaning of impermanence? අනිච්ච කියන එකේ තේරුම මොකද්ද? බය වෙන්න එපා, වැරදුනාට මොකුත් කියන්නේ නැහැ. Please explain this. Giving an example. සාමාන්‍යයෙන් පින්නතුනේ අපි impermanence අනිච්ච කියලා කිව්වට පස්සේ අපේ තේරුම හිතේ කියන වෙනස් වෙනවා කියනවා, කැඩෙනවා බිඳවා කියනවනේ. ඒකත් අනිත්‍යතාවයේ ලක්ෂණයක් තමයි. නමුත් පින්නතුනි, ඉන්පර්මනන්ස් එකයි චේන්ජින් එකයි වෙනස්. ඉන්පර්මනන්ස් and චේන්ජින් are different. චේන්ජින් can be understood by anyone. It is not difficult to understand. But impermanence is different according to what the Buddha taught. That is also not impermanent. It means changing. It means one day we will die. Yeah. It means it changes. Our life will change. Pinnatuni, අනිච්ච කියන වචනේ කිව්වට විතරක් හරියන්නේ නැහැ. ඒකට ඔබ උදාහරණයක් කියන්න ඕනේ. මෙන්න මේක අනිච්ච කියලා. ඒකෙන් තමයි මම තේරුම් ගන්නේ ඔබ තේරුම් අරන්ද කියලා. අනිත්‍ය කියන එකට සාමාන්‍යයෙන් අපි කියන්නේ මේවා දැන් මේ ගොඩ නැගිලා කවදා හරි කැඩෙනවා, මම මැරෙනවා, වයසට යනවා, වෙනස් වෙනවා, මගේ කොණ්ඩේ ඉදෙනවා, මං කුදු ගැහෙනවා, මං ලෙඩ වෙනවා. මේ ටික ඔක්කොම පින්නතුනි චේන්ජින් කියන එක විපරිණාම කියන එකට අනිත්‍ය කියලා නෑ බුදුදහම. ඒකට කියන්නේ විපරිණාම කියලා. තිතා සංයතත්තම් පඤ්ඤායිත කියන එක කියන්නේ. එක සංගත දෙක ලක්ෂණයක් තමයි. නමුත් ඉම්පර්මනන්ස් කියන එක පින්නතුනි ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. Understanding of impermanence depends on understanding the dependent origination. Patisamuppada. It means hetu athikalli hata gannawa. When conditions arise, the experience arises. When conditions cease, immediately the experience that we receive through our six senses ceases. හේතු ඇතිකල්ලි අත්දැකීමක් ලැබෙනවා. ඇසින් රූපයක් දකිනකොට හේතු ටික එකට එකතු වෙනකොට ඒ එකතු වෙච්ච කල්ලි අත්දැකීමක් ලැබෙනවා. ඒක එතනම පෙරපසු නොවී නිරුද්ධ වෙනවා. තවත් ඉදිකින් කියනවා නම් ඉතාම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපි මෙතන මෙහෙම ශබ්දයක් කරමුකෝ. මම ශබ්දයක් කරමුකෝ. මෙහෙම ශබ්දයක් කරාම කෙනෙකුට කියන්න පුළුවන් මගේ කන වෙනස් වෙනවා, කන අනිත්‍යයි කියලා. මේ පෑන කවදා හරි කැඩිලා යනවා කියලා කියන්න පුළුවන්. මේ මයික් එකක් කවදා හරි කැඩිලා යනවා කියලා පුළුවන්. නමුත් ඒක ඉන්ෆර්මනස් එක නෙවෙයි. ඒකට කියන්නේ විපරිණාම කියලා. හොඳයි කල්පනායි මේක අහගෙන ඉන්න. ඉන්ෆර්මනස් කියන්නේ මේ හේතු ටික එකට එකතු වෙනකොට මෙන්න මේ ශබ්දය හට ගැනීම. ඒ ශබ්දය කියන එක පෙර තිමිච්ච දෙයක් නෙවෙයි. හේතු ඇති කල්ලි මේ මොහොතේ හටගත්තා. මේ මොහොතේම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. අන්න ඒකට කියනවා බුදු දහමෙහි අහොත්වා සම්බුතං හොත්වා නබවිසති කියලා. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. Kalin notibi hatagatta ituru netuvama niruddha wenawa kiyana karane. Api asata rupayak dakina kota me asa kiyana eka buduhandura deshana karana chakkum aniccham rupam aniccham kiyala. I is impermanent, forms are impermanent. What is the meaning of I is impermanent? It is not this physical I. Buddha means that the ability of seeing, penime hakiyawa. Anna e hakiyawa athiwanne aha vitarak tibata hadaganne. E ahata aha erala balanamat ekkama ita adala hetu tika tiyenata ona. Rupaya tiyenna ona, aloke tiyenna ona, avadane tiyenna ona. විඥානේ තියෙන්න ඕන, ස්පර්ශයේ තියෙන්න ඕන. මේ හේතු ගණනක එකතුවකින් මේ මොහොතේ පෙර පසු නොවි මේ අත්දැකීම හටගන්න. නමුත් අපි මොකද හිතන්නේ? අපේ අවිද්‍යාව විසින් අපට තේරෙන්නේ මොකද්ද? මේ ඇහැ කලින් තිබ්බා, මේ රූපයත් මං එන්න කලින් තිබ්බා, කලින් තිමිච්ච රූපය මගේ කලින් තිමිච්ච හැට පෙනුණා. පෙනුන විතරක් නෙවෙයි මම මේකෙන් ඇස ඉවතට ගත්තත් මේ රූපය එතනම තියෙනවායි කියන කාරණේ. මේ දැනුම තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ දැනුම හිටියත් අපිට සුගතිගාමී වෙන බාධාවක් නැහැ. නමුත් අපි සංසාර චක්‍රෙමයි ඉන්නේ. සංසාර චක්‍රේ ඉන්නවයි කියලා කියන්නේ අපි ජරා මරණ වලට මුහුණ දෙන වෙනවා. ඒ දේ වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට අපිට දුකටපත් වෙන වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ යථාර්ථය ප්‍රඥාවෙන් දකින්න. මොකද්ද ප්‍රඥාවෙන් දකින්න කියන්නේ? අපේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගැනීම. අපේ ජීවිතයට පින්නතුනේ ඇත්තටම පරමාර්ථ සත්‍ය විදිහට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගැනීම. ඇබ්සොලියුට් ට්‍රූත් එක මොකද්ද කියලා, අල්ටිමේට් ට්‍රූත් එක මොකද්ද කියලා තේරුම් ගැනීම. අන්නේ ඇබ්සලියුට් ට්‍රූත් එක කියන්නේ I is impermanent, forms are impermanent, ear is impermanent, sounds are impermanent, nose is impermanent, smell is impermanent, our tongue is impermanent, tastes are impermanent, body is impermanent, feelings are impermanent, mind is impermanent, mental formations are impermanent. All of those things arise at the moment. In our spiritual life, according to absolute truth in Buddhism, we have nothing which are ready-made. කලින් හදපු මොනවාක්වත් අපේ ආධ්‍යාත්මික ලෝකේ නැහැ. අපි තේ එකක් සීනි දාලා, වතුර දාලා, තේ දාලා, කෝපි දාලා එවලට හදාගන්නවා වගේ මේ මොහොතේ අපේ අවිද්‍යාවේ පමණට අපි ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා මේ එක්ස්පීරියන්ස් එක අපි නිර්මාණය කරගන්නවා. හේතු නිසා හටගන්න මේ එක්ස්පීරියන්ස් එක ඒ හේතුවට අයිති නැහැ. මේ පෑනයි මගේ උත්සාහයයි මේ මයික් එකයි මගේ කනයි සෝත විඥානයයි මේ ටික ඔක්කොම එකතු වෙනකොට ශබ්දයක් හටගන්නවා. ඒ ශබ්දේ පෙරපස නොවි මේ මොහොතේ හටගන්නවා. හේතු නිසා හටගන්නවා මේ එක්ස්පීරියන්ස් එක. නමුත් හේතු වලට මේ එක්ස්පීරියන්ස් එක අයිති නැහැ. පෑනයි මයික් එකයි මේ හේතු දෙක නිසා ශබ්දය හටගත්තට මේ ශබ්දය පෑනටවත් මයික් එකටවත් මගේ කනට විතරක්වත් නෙවෙයි මගේ සෝත විඥාණයටවත් අයිති නැහැ. මෙන්න මේක තමයි පින්නතුනි ශ්‍රද්ධාවෙන් අපි මුලින් අදහන ඕන කාරණිය. මෙතන තමයි ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ දේ ඇත්තයි කියලා විශ්වාසයක් අපිට තියෙනට ඕන. This is the place where we should develop our confidence in what the Buddha taught. මෙන්න මේ විශ්වාසය තියෙනවා නම් පින්නතුනි අපි නවතින්නේ නැහැ. ඇයි? මේක විශ්වාස නොකර අපි සාමාන්‍ය ලෝකයේ හිතන විදිහට හිතුවොත් අපට ජරා මරණ වලට මුහුණ දෙන්න වෙනවා. අනිත්‍යයෙන් ගුටි කන්න බැනුම් අහන වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ යථාර්ථයට හිත තියලා අපේ ප්‍රඥාව දිනු කරොතින් අපට අනිත්‍යයෙන් බැනුම් අහන්න ගුටි කන්න වෙන්නේ කියන විශ්වාසය ඇති වුණොතින් එතෙන් පටන් ඒ තැනත්තා ජීවිතය අප්‍රමාදීව මේ ගමන වේගෙන් ඉදිරියට යනවා. මේ අසහා දැනගත්තු මේ යථාර්ථය තමන්ගේ ජීවිත අත්දැකීම බවට පත් කරන්න දිවාරය නොබලා ඔහු කටයුතු කරනවා. ඇයි ඔහු දන්න ඔහුගේ පොතේ කොච්චර සල්ලි තිබුණත් කොයිතරම් ඉහළ උපාධි ගත්තත් දරුවෝ කොයිතරම් ඉහළ විශ්වවිද්‍යාලවල ගියත් තමන් මහලු වෙනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට ඒ දුක් ටිකෙන් තමන්ට නිදහස් වෙන්න බෑ. තමන්ට නිදහස් වෙන්න තියෙන එකම මාවත මෙන්න මේ දර්ශනයට පැමිණීම විතරයි. ඇසෙන් රූපයක් දකිනකොටම අපි අවිද්‍යාවෙන් නම් රූපය දිහා බලන්නේ සම්පූර්ණයෙන්ම බාහිර රූපය තුල අපේ හිත බැස ගන්නවා. එතකොට අපට අම්ම කෙනෙක් පේනවා, දරුවෙක් පේනවා, දෙයක් පේනවා. ඒ කියන්නේ අපි ඒ දේ වෙනස් වෙනකොට දුක් වෙනවා. හැබැයි අපි බුදුහාමුදුරුවෝ කියපු මේ නුවණින් අපි බැලුවොත් අපි දන්නවා මේ හේතු එක නිසා හටගත්තු එකක් කියලා. තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තටම තමන් අවධානය යොමු කරනවා, ප්‍රඥාව දිනු කරනවා. ඒ දිනු කරන්න කරන්න පිනුතුනේ මොකද්ද වෙන්නේ? එන්න එන්නම තමන් බාහිර රූපය තුළ හිත බැස ගන්න ගතියට ඉගෙන කඩු වෙනවා. ඒ අඩු වෙනවා කියන්නේ එන්න එන්නම තමන් ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක් විඳිනකොට වෙනද ඒකේ පස්සේ ගියා අපි දැන් ඒක දකිනකොටම තමන්ගේ අභ්‍යන්තරයේ හිත පැත්තයි බලන්නේ. දැන් මේ ළමයෙක් සෙල්ලම් කරනකොට හරි වෙනත් දෙයක් හරි වෙනද අපි ඒ පැත්ත බලන්නේ. කෙනෙක්ගේ ෆෝන් එක ග්‍රීන්ස් කී ගාම අපි ෆෝන් එක දිහා බලනවා. ෆෝන් එක අයිති කාටද කියලා බලනවා. එයාගේ ළඟ ඉන්නේ කවුද කියලා බලනවා. ලොකු ගමනක් යනවා හිතෙන්නේ. දැන් බලන්නේ අනිත් කෙනාගේ ෆෝන් එක ග්‍රීන්ස් කී ගාම මගේ හිතට දැන් මොකද වෙන්නේ කියලා බලන්නේ. අපි කණ්ණාඩියක් ළඟට යනකොට පින්නතුණි අපි කවදාවත් කණ්ණාඩියට පුයර දාන්නේ නැහැ. කණ්ණාඩිය පැත්තට පනාව දික් කරලා කොණ්ඩේ පීරන්නේ අපි. අපි පුයර දාන්නේ කොණ්ඩේ පීරන්නේ මේ පැත්තේ කණ්ණාඩිය බලාගෙන. අන්න ඒ වගේ මේ පේන ලෝකේ කණ්ණාඩියක් වගේ අපි මේ ලෝකයේ අත්දැකීම ලබනකොට තමන්ගේ අභ්‍යන්තරේ පැත්තේ නිවීමටපත් වෙනවා. ඒ නිවීමටපත් වෙන්නපත් වෙන්න එයා රූපයෙන් නිදහස් වෙනවා. යා ශබ්දයෙන් නිදහස් වෙනවා. මේ බාහිර අරමුණෙන් නිදහස් වෙනවා. රූපයේ තුල හිත බැසගෙන දුකටපත් වෙන ගතිය අඩු වෙනවා. අභ්‍යන්තරයෙන් නිවීමටපත් වෙච්ච අවිද්‍යාවෙන් හිත පිරිසුදු කරගෙන බඩපත් වෙනවා. මෙන්න මේක තමයි මේ සංසාරික සර්කල් එකෙන් ගැලවෙන්නට තියෙන මාවත. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමේ තියෙන දර්ශනය. ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් හොයාගන්න සුවිශේෂී ගැනීම මේක. අනිත්‍යතාවය කියන එක. අනිත්‍ය කියන්නේ පෙර නොතිබී හටගන්නා අත්දැකීමක්. ඒ හටගන්නා අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක අපි ටිකෙන් ටික එකපාර අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේක මුලින් ස්වාමින් වහන්සේලාගෙන් නැත්තම් කල්යාණ මිත්‍රයන්ගෙන් අසා දැනගෙන අපි ටිකෙන් ටික සිල්වත් වෙනවා. ටිකෙන් ටික හිත සමාධිමත් කර කර ප්‍රඥාව දිනු කරමින් මෙන්න මේ අත්දැකීම අපේ ජීවිත යථාර්ථයක් බවට පත් කරන්න සඳහා අපි ජීවිතයේ ප්‍රමුඛත්වය දෙනවා. As the result of practicing the impermanence of our internal six senses and external objects, again and again we reflect on impermanence according to what Buddha taught. As the result of practicing impermanence, when we experience something, our mind is not fixed in outside material things. Immediately we come inside. And we always try to live in the present moment, reflecting on impermanence. As the result of practicing this path day by day, we go away from suffering. And we go away from suffering of decay, aging, sickness, death, and rebirth. This is the message Buddha explained for his 45 years. This is the message that the Buddha's disciples practiced and protected and brought from generation to generation for 2500 years. This is the message that we receive as the result of our previous good actions. This is the message that we should practice, that we should give the priority to practice in this life, and we should give a value to our life. අපේ ජීවිතයට සැබෑ වටිනාකම ලබා දෙන කැමතිනම් අපේ ළඟම ඥාතීන්ගේ ජීවිතවලට වටිනාකම ලබා දෙන කැමතිනම් මේ දහම අපිත් ප්‍රයෝජනට ගන්න ගමන් පිනතුනි අපේ ළඟම ඥාතීන්ටත් මේ මැසේජ් එක කියනවා නාවේ. අපි නිකන් මැරෙන්න අපය නෙවෙයි පිනතුනි. අපි මේ ලෝකේ පහළ වුණේ අපේ ජීවිතවලට උපරිම වටිනාකම ලබා දෙන්න. අපි සාමාන්‍ය කෙනෙක් විදිහට මැරුණොත් අපේ ජීවිතේට කිසිම වටිනාකමක් නැහැ. ඉන්නකම් ඔබට අගය කරයි. මැරුණට පස්සේ අඩු ගන්න ඔබේ ගෙදරයිවත් ඔබව තියාගන්නේ පැය කිහිපයකට වඩා. ඉක්මනටම පොලිසියට කතා කරලා යවන්න. ඔය ආදරේ කියලා ඉන්න අය ඔක්කොම. නමුත් පිනොතින ඔබ මෙන්න මේ දහම තුළින් ඔබේ ජීවිතයට වටිනාකමක් ලබා දුන්නොත් ඔබ මිය ගියත් ඇතැමිට ඔබේ කෙස් ගස් ටික ඔබේ ධාතු ටික ගෙදර ධාතු කරඬු වල තියලා ඔබට වඳින්න පුළුවන්. රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතවලට වටිනාකමක් ලැබුණේ මෙන්න මේ සත්‍ය තේරුම් ගත්ත නිසා. මෙන්න මේ සත්‍ය ජීවිතයට එකතු කරගන නිසා. ඒ සත්‍ය ජීවිතයට එකතු කරපු උත්තමයන්ගේ දේහය දවපු අලු ටිකක් ලෝකයේ මිනිසුන්ට ආශිර්වාදයක්. අපේ අලු ටික මොකක් වේද? ගෙදරවත් තියාගන්නේ නැහැ. ගෙදර නෙමෙයි වත්තේවත් වලදාන්නේ. අපලයි කියලා. නමුත් පින්තුනි බුදුරජාණන් වහන්සේගේ අලු ටික සරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලාගේ අලු ටික ගන්න මිනිස්සු සටන් කළා. ඒ මිය ගිහිල්ලා දවහු දෙහිේ අලු ටිකටත් වටිනාකමක් ලැබුණේ මෙන්න මේ පරම සත්‍ය ජීවිතය තුලින් භාවිත කළා. ඒ උතුම් දහම ජීවිතය තුලින් ප්‍රැක්ටිස් කළා. මේ උතුම් දහම අවබෝධ කරගත්ත නිසා මේ දුකෙන් නිදහස් වෙච්ච නිසා. ඒ නිසා පිනොතිය අපි ලැබකෝ මේ දුර්ලභ මනුසාත්ම භාවයට අපි උපරිම වටිනාකමක් ලබා දෙමු. අපේ ඥාතීන්ට අපේ හිතවතුන්ට පින් වැඩෙන විදිහට අපි ඉමු. මේ ජීවිත කාලය විතරක් නෙවෙයි සසර බොහෝ ආත්ම වල හිටිය අපේ අම්මලා තාත්තලා අපි දිහා බලාගෙන ඉන්නේ. ඔබට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ඔබ මේ දහම රකේ මේ දහම තුලින් ඔබේ ජීවිතය සරු කරගනේ කියලා මේ ආත්ම භාවය අම්මලා තාත්තලා විතරක් නෙවෙයි සසර අනාදිමත් කාලයක කල්ප ගණන් අම්මලා තාත්තලා අපව කෙරෙන් දහදියෙන් පෝෂණය කරපු අපේ අතීතගත අම්මලා තාත්තලා අපි දිහා බලාගෙන ඉන්නේ අනේ මගේ දුව පුතා මේ දහම රකේ කියලා. ඒ නිසා පිනතුනි මේ දහම තුලින් අපේ ජීවිතය සපර කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි අද මේ සාකච්ඡා කරපු කරුණ වලින් ඔබට අහන්න දෙයක් තියෙනවා නම් ධර්ම ගැටළු විදියට අහන්නට පුළුවන්. අපි තාම සරල කාරණේ නම් මේ සඳහන් කළේ. ඔබට කරන්න පුළුවන් දේවල් මේ කිව්වේ. කරන්න බැරි කිසිම දෙයක් කිව්වේ නැහැ. ආ මුලින්ම කිව්වේ ඔබ කෑම ටික කාලා වාජිනේ හොදනකොට සිනිකේකට දානකොට හරි නැත්නම් වත්තේ ඉලක් තියනවා නම් එළියට දානකොට හරි ඒ ටිකෙන් ඔබ පිනක් කරගන්න. ගෙදර ඔබට තියෙන වතුර කෝපයෙන් හරි බුදුහාඳුරන්ට තෙරුවන්ට පූජා කළා ඒකෙන් පිනක් කරගන්න මල් ටිකක් කඩලා පූජා කළා එතන ඉඳන් කරන්න. පංචශීල රකින්න. සල්ලි වේදන් වෙන්නේ නැහැ ඔට ඔබට. මෛත්‍රී බණ වඩන්න. උදේ අවදිච්ච මොහොතෙම ඇඳේම ඉඳගෙන අද මට දවසේ අද දවස් හැම වෙන සියලුම දෙනා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා තුන්වරක් හිතන්න. රාත්‍රියේ නිින්දට යනකොට අද දවසේ මට හැම වෙච්ච හැම දෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ සරල දෙයින් පටන් අරන් පිනුතුනි මේ ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියන ඒ ගමන අවසානය කරාම අපි යන්නට ඕන. ඒ මෙහා අපට නවතින අයිතියක් නෑ පිනුතුනි. එහෙම නැවතුනොත් ඒක ඔබ ගිහිපු පාසලට ඔබ ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයට බුදුරජාණන් වහන්සේට තෙරුවන්ට කරන අගෞරවයක් වෙනවා. ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙනවා මේ ධර්ම උපරිම ලෙස ප්‍රැක්ටිස් කරන්න. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ කිරීමේ ඉහළම ප්‍රතිඵලය තමයි එක පැත්තකින් මෛත්‍රිය අපේ හිතේ දිනු වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා. මේක තමයි පිලස් දෙක, ස්තම්භ දෙක අපේ ජීවිතේ තියෙනට ඕන. ඔබ ධර්ම තුල ඉන්නවා නම් එක පැත්තකින් ඔබේ මෛත්‍රිය දිනු වෙනට ඕන දිනෙන් දින. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනට ඕන. ප්‍රඥාව කියන්නේ මේ අනිත්‍යතාවය ප්‍රැක්ටිස් කරන වාරය එන්න එන්නම වැඩි කරන්නට ඕන. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි පින්තුනේ දෙට්ටේ දෙට්ටමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති කියන කාරණය. ඇසට රූපයක් දැක්කනම් ඒ මොහොතේම හටගෙන නිරුද්ධන ආකාරයේ එතනින්ම නිරුද්ධ වෙනවා. ආයි පස්සේ කැලි ඉතුරු කරගන්නේ. කැලි ඉතුරු කරගන්නේ කියන අමතක කරනවා කියන එක නෙවෙයි ඈ වරදවා තේරුම් ගන්න එපා. ඕන වෙලාවකයි මතක් කරගන්න පුළුවන්. මතක් වෙනකොටම දන්නෝ ඒක තිමිලාපු දෙයක් නෙවෙයි. මේ මොහොතේ හේ චිත්ත නියාමයට අනුව තමන්ගේ මනසම සිහිපත් කිරීමක් කියලා දකිනවා. සුතේ සුතමත්තම් භවිස්සති අහුවනම් අහපු පමණෙම නිරුද්ධන ආකාරය දකිනවා. අවසානයේ පිනතුනේ අපිට කරන්න තියෙන්නේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම්. අපේ හිතට එන හැම සිතුවිල්ලක්ම පෙරපසු නොවේ මේ මොහොතේ හටගෙන නිරුද්ධන ආකාරය දකිනවා. ඒ දකින්නක තමයි පිනතුනි ලෝකයේ ඉහළම කුසලය. එක තත්පරයක් හරි කෙනෙකුට මේ අනිත්‍යතාවය වඩන්න පුළුවන් නම් යා කල්පයක් දන් දුණු කෙනෙකුට වඩා ඉහළ කුසලයක් කරගන්නවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි. ඒවා පෙරපසු නොවි මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා ඔබ දැක්කොත්, ඒ දකින මොහොත තුල ඉහළම කුසලයේ සිදු වෙනවා. ඒ දකින මොහොතේ සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්න. අන්න ඒ කාලය දිනෙන් දින වැඩි කර ගන්නට ඕන. ඒ සඳහා එක පැත්තකින් චිත්ත සමතය ඇති කර ගන්නට ඕන, අනිත් පැත්තෙන් විදර්ශනා වඩන්නට ඕන. බුදුහාඳුර දේශනා කළා බුද්ධිමත් මිනිසියෙකු විසින් යම් තමන්ගේ ජීවිතෙන් ප්‍රැක්ටිස් කරන්න තියෙන ඉහළම දේ තමයි සමත විදර්ශනා දෙක කියලා. The highest qualities that we can practice as an a wise person, that Buddha says, practice in concentration and practice in reflecting on impermanence. If we can concentrate our mind in a particular wholesome object, that is the Buddhist GPA, grade point average. Day by day, we should train our mind to increase the duration of concentration. And also Buddhism says, Buddhist IQ, intelligent quotient. What is the Buddhist IQ? Buddhist IQ is that the duration of reflecting on impermanence. අද ධර්ම දේශනාවේ මතක තියාගෙන යන කාලෙන් බුද්දිස් ජීපී එක මොකද්ද, බුද්දිස් අයිකියු එක මොකද්ද කියලා මතක තියාගන්න. බුද්දිස් ජීපී එක කියලා කියන්නේ ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක කියලා කියන්නේ ද ඩියුරේෂන් ඔෆ් ප්‍රැක්ටිස් ඉන් කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන්, සච් ඇස් ලවින් කයින්ඩ්නස් මෙඩිටේෂන්, බ්‍රීතින් මෙඩිටේෂන්. බයි යූසින් දීස් සමත මෙඩිටේෂන් ටෙක්නික්ස්, ඉෆ් වී කැන් කන්සන්ට්‍රේට් අවර් මයින්ඩ් ඉන් ඇ පර්ටිකියුලර් හෝල්සම් ඔබ්ජෙක්ට්, that is the Buddhist GPA. Not only that, Buddha says Buddhist IQ to the duration of reflecting on impermanence. මෙන්න මේක තමයි සැබෑ දක්ෂතාවය. මේක තමයි පිනොතනි බුද්ධිසම් වලින් ගන්න පුළුවන් ડોක්ටරේට් එක. බුද්ධිසම් වල ડોක්ටරේට් දෙකක් ගන්න අපට උගන්වන එකක් නෙවෙයි. ඩබල් ડોක්ටරේට්. පින්නතුනි මේ දෙපැත්තෙන් අපි දිනෙන් දින ඉදිරියට යමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ පින්කමට දායකත්වයේ ධර්මයෙන් විශේෂයෙන්ම කුමාරසිරි අධිකාරම් මහත්මිය බලාපොරොත්තු වෙනවා. ඒ තමන් නමින් මියගිය ස්වාමි පුරුෂයා අධිකාරම් මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කරන්න, ඒ වගේම මේ තමන්ගේ ආදරණීය දරුවන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අධිකාරම් මහත්මයා ප්‍රධාන පින්වත් ඔබ නමින් මියගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිනම් එපමණක් නොවේයි. මේ විශ්ව යම් තාක් සත්‍යයන් පින් බලාපොරොත්තුවකින් සිටිනව නම් ඒ තලවල ඉපදිලා ඒ සියලු සත්‍යෝද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව මේ පින්තුන් හැම දිනාම බොහෝ කාලයක් නිදුක් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන් මේ පින්තුන්ට මේ කටයුතු සඳහා ආවාදාන ශාසනා කරන, උපකාර කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සියලුම ස්වාමීන් වහන්සේලාටත් දෙවියන්ගේ දැහැමි රැකවරණෙන් ආශිර්වාදයෙන් උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු දිනෙන් දිනම සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ෂන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, මේ පින්තුන් මාසිකව සිදු කරන ධර්මදේශනාමය පින්කමටයි සහභාගී වුණේ. ඉතින් මේක පින්කමක් වගේම තමන්ගේ ජීවිතයට දහම් ඇස දහම් ආලෝකය ලබා ගන්නට අවස්ථාවක් කරගන්න, ඒ ආහු දහම් හැකිතාක දුරට තමන්ගේ ජීවිත තුළින් ක්‍රියාත්මක කළා ජීවිතයේ දිනෙන් දින වාසනාවන්ත කරගන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අද අපට මේ ස්ථානයට වැඩම කරවීමට ආරාධනා කරපු ගෞරවනීය අපේ ශ්‍රී ධම්මහාඳුරන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට අපි පින් දෙනවා. ඒ වගේම අපට බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානයට ධර්ම දේශනාවට වැඩම කරවීමට අනුග්‍රහ දැක්වූ වෛද්‍ය දුෂ්යන්ත ද සිල්වා මහත්මයාටත්, එමනෝනා මහත්මියටත්, ඒ දෙපළගේ ආදරණීය පින්වන්ත දරුවන්ටත් අපි ආශිර්වාද කරනවා. ඉතින් ඒ ඇත්තන් බොහෝම ශ්‍රද්ධාවෙන් නිසරණාත්‍යාසයෙන් බොහෝ දුර බැහැර ඉඳලා ඇවිල්ලා අද හුඟා පින්කම් කළා. අද දවසේම මේ පන්සල වටේට එය සුද්ධ කළා. ඔබ මේ අද ගහපු මල් එය හොඳ ලස්සනට මල් ටික සකස් කළා. ඔබට මේ පින්කම් කරන්නට එය උදව් කළා. ඉතින් එයට අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. මේ පින්කම ලස්සනට කරගන්නට අනුග්‍රහ කිරීම ගැන එයට අපි ආශිර්වාද කරනවා. පින්වත් ඔබ හැමටත් මේ සිද කළා උතුම් පින්කම ආනිසංසයෙන් මේ ජීවිතයේ දිනෙන් දින සඵල වෙන්නට, සඵල කරගන්නට, නිදුක් නිරෝගී බව ලබන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නිද්දුක්ඛං, භයං පන්තා ච නිද්භයං, සෝකං පන්තා ච නිස්සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින්තැ වෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.